තමයි උත්සාහයක් කරනවා මේ නිවාසන ලබා ගැනීමේදී. මේක අපේ රටේ තාමත් නැහැ. නමුත් සමහර රටවල් කැනඩාව වගේ රටවල් ණයක් ගන්නකොට පරම්පරා තුනකින් ගන්න පුළුවන් විදිහට තාත්තගෙන් පුතාට නැත්නම් දුවට දුවගෙන් පස්සේ මුළු පුරාණ මිනිහ පිළිවෙලින් මේ ණය ගන්න විදිහට ඒ පරම්පරා තුනකින් ගන්න පුළුවන්. ඒකට ඒකෙන් ණය වාරිකේ උඟා කඩ වෙනවා. අපි බැංකු සමග අපි සාකච්ඡා කරමින් යනවා. මම හිතන්නේ ඒකට අපිට ඇති කරන්න පුළුවන් මේ අඩුගානේ පරම්පරා දෙකකටවත් මේ ණය ගෙවීම පැවැරීමේ අලුත් ක්‍රමවේදයක්.